ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සැලැවත් වාසනාවන්ත පින්තුනි අද චමොත් මහත්මයා සංකලින් නොවන මාසිකව සිදු කරන දානමය පින්කම ඉමාස ශ්‍රද්ධාවෙන් සියදින්ම සිදු කරන අවස්ථාව ස්වාමීන් වහන්සේලා උදෙසා ප්‍රයමක් පූජා කරනකොට මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ කාලය ගත කළ ඒ ශාසනයෙන් බබලවන්නට සිය ජීවිතේ පූජා කළ සියලුම ස්වාමීන් වහන්සේලා අප සිහිපත් කරනවා. බුද්ධ ධර්ම සංඝ කියන මේ තෙරුවන් අතුරින් අපට සමීපතම රත්නය තමයි සංඝරත්නය කියලා කියන්නේ. ඒ සංඝරත්නයට අප සිහිපත්යෙන් සලකනකොට උන්වහන්සේලා වෙතින් අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් බුද්ධ රත්නය හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. දේ බුද්ධ ධර්ම සංඝ කියන මේ දෙරුවන යාකරන කාලම වගේ තමයි සංඝරත්නය කියලා කියන්නේ. ඉතින් ඔබේ දායකින් මේ දානය පූජා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ කියලා සිටිය සමය කටයුතු කරන කටයුතු කළ ස්වාමීන් වහන්සේලා උදෙසා කියන හැඟීම ඇති කරගන්න. අන්නේ හැඟීම ඇති කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණයන් සුපටිපන්නතාදී ඒ සංඝ ගුණ උදෙසා උන්වහන්සේලා සිදු කරන ලෝක සාසනික සේවයට උපහාරයක් වෙනස මේ දානය පූජා කරමු පූජා වේවා කියන හැතුමෙන් මේ හැටියට වාක්‍යය කියලා දානය සංසතු කොට පූජා කරමු. ඉමං වික්ඛං වික්ඛෝ සංඝස්ස දේම ඉමං වික්ඛං බිකෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බිකෝ සංඝස්ස දේම එච්චතං පත්තං තුයිහං කෙප්පමේව සමිජ්ජතු සම්බේ පෝරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමේනාතේ සමිජ්ජතු හොඳයි. මේ පිනතුන් දානේ ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරපු අවස්ථාව. ඉතින් ස්වාමීන් වහන්සේලාට අප දානේ පූජා කරනකොට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඉහි පිනතුන් හැටියට ඔබට ලැබෙන ප්‍රතිලාභය තමයි සද්ධර්මය කියන කාරණය. අපට මේ ධර්ම මාර්ගය යන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. නිවැරදි දැක්ම ඒ සම්මාදිටියට ආසන වශයෙන් හේතු වන කරුණු දෙකක් වෙන ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි පරතෝ ഘോഷ කියන එක, ධර්ම ශ්‍රවණය කියන එක. ඊළඟ කාරණය යෝනිසෝ මනසකාරය කියන කාරණය. පරතෝ ഘോഷ සහ යෝනිසෝ මනසකාරය කියන ප්‍රතිදේ උපකාරවත් වෙනකොට අපට සම්මාදිටිය ලැබෙනවා. ඒ සම්මාදිටිය තුළින් තමයි අපට ලෝකය ගැන, සතර ගැන, දුක ගැන, නිවන ගැන, සතරින් මිදීම කියන මේ කරුණු ගැන අවබෝධය ලැබෙන්නේ. සම්මාදිටිය ලැබිච්ච ගමන්ම ඊළඟට ලැබෙන කාරණය තමයි සම්මා සංකප්ප කියන කාරණය. යහපත් සංකල්පනා කියන එක. මොනවද යහපත් සංකල්පනා කියන්නේ? නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ කාරණා. දැන් ආරස්සනික මාර්ගයේ ගැත්තොතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන මේ අංග 8ේ දානය කොතන ගැටලක් වෙන්නේ කියලා. නමුත් දානය මෙතන තමයි තියෙන්නේ. නිතර පරිත්‍යාගශීලී අදහසක් තමන් සංකල්පයේ භෞතික දියක් අත්හරින පුළුවන් මානසිකත්වය තුළ නිතරම ඉන්නවා. ඒකට තමයි නෙක්ඛම් සංකප්පය කියලා කියන්නේ. මුලදී සාමාන්‍ය භෞතික දිය අත්හරින තරක් නෙවෙයි, අවසාන වශයෙන් මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ආසාව අත්හැරීම දක්වාම ඒක ගැඹුරට යනවා. අනෙක් කාරණේ තමයි අව්‍යාපාද සංකප්ප නැත්නම් අවිහිංසා සංකප්ප කියන කාරණා. මෛත්‍රිය කියන කාරණේ අනිත් අයගේ තියෙන මිතුරු භාවය, මිත්‍රත්වය, මෘදුගතිය දිනු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙක තමයි බුදුදහම තුළ මූලික වශයෙන්ම අවධාරණය කරන්නේ. එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ලෝකෙට තියෙන ආශාව අත්හැරීමත්. මෙන්න මේ දෙක තමයි බුදුදහමෙන් විතරම අවධාරණය කරන්නේ. ලෞකික වශයෙන් දිනු කරන්න පුළුවන් ඉහළම කුසලය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. අනිත් පැත්තෙන් සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය දිනු කිරීමෙන් තමයි ලෝකෙට තියෙන ආශාව ඈත්ම මේ අවිද්‍යාව දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ සදහමග යන්නට අපට ඔබ පූජා කරන දානය ඔබට හේතු වෙනවා. මේ සංකල්පයේ තිබුණු පමණට එකතකින් සම්මා සංකප්ප වගේම සම්මා වාචා, සම්මා කාය, වායාම, සති සමාධි කියන මේ අංග සම්පූර්ණ වෙලා දහමග ඉදිරියට යන්නට අපට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් හේතුවන අපේ සංකල්පන අපේ හිතන විදිය සංඥා කියන එක. අද වර්තමානයේ භෞතික විද්‍යාඥයනොත් විශේෂයෙන් ජීව විද්‍යාඥයා මේ කාරණේ හුඟක් දුරට ගැඹුරින් අධ්‍යයනය කරනවා. විශේෂයෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු ලිප්ටන් බෲස් සැනි මහාචාර්යවරු මේ පර්සෙප්ෂන් කියන එක සංඥාව කියන එක තාම ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. මේ සංඥාව අපි හිතන විදිය වෙනස් වෙච්ච තරමට අපේ මුළු ශරීරෙම වෙනස් වෙනවා කියලා. අපේ ශරීරය ඉතාම කුඩාම අංශුවට කියන්නේ බ්ලූ ප්‍රින්ට් කියලා. සෙල්ස් වල ඉතාම සුත්‍රම අංශුවට කියනවා බ්ලූ ප්‍රින්ට් කියලා. අන්නේ සංඥාව වෙනස් වෙච්ච පමණට මේ බ්ලූ ප්‍රින්ට් එකේ මතම් මුළු ශරීර පද්ධතියම වෙනස් වෙන ආකාරය ඔවුන් දැනන ආවරණය කළා තියෙනවා. හැබැයි ඔවුන් එක කිව්වට ඔවුන් දන්නේ නැහැ ඒ සංඥාව දිනු කරන්න ඉහළම වඩන්න ඕන සංඥා මොනවද කියන එක ඔවුන් දන්නේ නැහැ. ඒක බුදුදහමේ තමයි කියලා තියෙන්නේ. එතකොට මේ සංඥාවේ ඉහළම සංඥා විදිහට සැලකන එක මෙත්තා කියතුමුද්දී මෛත්‍රී සංඥාව අනිත් පැත්තෙන් ගිරිමානන්ද සූත්‍රයේ දැක්කෙන දස සංඥා කියන කාරණා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී දස සංඥා සඳහන් කරනවා. මෙන්න මේ සංකල්පනා එක පැත්තකින් මෛත්‍රිය අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥාව තමයි දිනු කරන්න පුළුවන් මොනවද? අපේ සියලුම දුකින් නිදහස් වන්නට සියලුම අවිමතාර්ථ, සියලුම ප්‍රාර්ථනා, සියලුම ලෝකෝත්තර ප්‍රතිමන් සඵල කරගන්නට මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපට හේතු වෙනවා. අනේ ගමන් මගේ ප්‍රධානම සාධකයක් තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් ධර්ම ශ්‍රවණය කිරීම කියන කාරණේ. අනේ කාර්යයට අපව පිළිසෙන ප්‍රධානම දෙයක් තමයි දානය කියන කාරණේ. දානය අත්හැරීම පුදුරු පුරුදු කර පමණට සත්පුරුෂයන් ලෙස දානය දුන්නු පමණට අපට මේ සද්ධර්මමය ලැබිලා ඒ දහමයි ඉදිරියට යන්නට අපට අවස්ථාව වෙනවා. ඉතින් ඔබ හුඟක් වාසනාන්තයි මේ වගේ රටකට ඇවිල්ලා අධ්‍යාපනය ලබලා රැකරක්ෂා කරමින් මේ පින්කම් කරන අතරේදී ඔබට මේ වගේ දහම් මඟ කියන ලැබීම ජීවිතයේ භාගයක් වඩ සලකන්නට ඒක ඔබට ආශිර්වාදයක් වගේම ඔබ මෙලොවට ගැනිට කරපු ඔබේ ආමදාකට ආශිර්වාදයක්, ඔබේ ගුරුවරුන්ට ආශිර්වාදයක්, ඒ වගේම අපේ සසරගත අමල තාත්තල හැම දෙනාටම පින් අනුමෝදන් කරන්නට ඒක හොඳම සාධකයක් වෙනවා. ඉතින් සම්බුත් මහත්මයා සම්ප්‍රේණවත් වස්සතරට පත් ගන්න ඔබ මාසික දානය පූජා කරන අතරේදී මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ස්ථානය දිනුවට කටයුතු කරනවා. ඒ හැම දෙයක්ම ඔබේ මේ ආධ්‍යාත්ම ගමනට හේතුවක් වෙනවා කියලා හිතලා සතුටට පත් ගන්න. පැත්තකට මේ සියලු දෙන් දහම්ලින් ජය කරගත්තා වූ උතුම් කුසල ඵලය ඔබ ළඟින් මේගේ ඥාතිව ධර්මෝදම්ව සෝමත් වේවා කියන පැතුමින් අපි මේගේ ඥාතිනට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සැකකරගත් මේ සියලු පින්දහම් දෙවියන් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබේ ජීවිතවලට ලැබේවා. දෙවියන් විසින් මේ ලෝකයන් සම්බුදු ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා කියන ප්‍රතිමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සැකකරගත් මේ සියලු පින්දහම බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව සිටි දුක් නිරෝගී සම්පන්නයේ පිරිනිවනේ සැලසේවා. සතර දිග ජීවිත සුවපත් ප්‍රාර්ථනා කෝලව උතුම් නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බේ තියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුපාවීන සදා සොන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තුතේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජත.